2012 වසරේ 11 වෙනි මාසේ 20 වෙනිදා භාවනා වැඩසටහන. අද අප මාතෘකා කරගන්නේ නිර්වාණය. හැමදාමත් නිර්වාණය, අද විශේෂයෙන් නිබ්බාන සූත්‍ර දේශනාවේ තියෙන කරුණු විග්‍රහ කරන නිසා අද මාතෘකාව නිර්වාණය. නිවනේ ස්වභාවයන් පිළිබඳව අද ඉගෙන ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්කම තියෙනවා. ස්වාමින් වහන්සේ උගන්වන්නේ කුමක්ද යන්න පිළිබඳව පින්නතුන්ට පැහැදිලි වීමක් ඇති වෙයි. මේ සූත්‍ර දේශනාවේ තියෙන මේ පිටපත් කරලා තියෙනවා. මේ පිටපතක් අරගෙන පින්නතුන්ට බලා ගන්න පුළුවන්. මේ මොහොතේ අපි හැමෝටම බෙදා දෙනවා. ඒ අනුව ස්වාමින් වහන්සේගේ ධර්මය කුමන ආකාරයේ ධර්මයක් අවබෝධ කර ගැනීම උදෙසා යන්න පිළිබඳව අවබෝධය පින්නතුන්ට ගොඩනැගීවි කියලා අපි විශ්වාස කරනවා. ගොඩාක් දෙනෙක් නිර්වාණය කියන ධර්මතාවය ගැන සරල දැනීමක් තියෙන්නේ. සරල දැනීමනොත් සරල දැනීමක් තමයි තියෙන්නේ. බොහෝම ශ්‍රී ලාංකික බෞද්ධයන් ළඟ, ලෝකවාසී බෞද්ධයන් ළඟ ඔවුන් හිතන්නේ මේ මලට පස්සේ ආයි ඉපදෙන්නේ නැති එක තමයි නිවන් දකින්නවා කියලා හිතන්නේ කියලා. ඔන්න ඔය වගේ තාම සරලම සරල අදහසක් තමයි තියෙන්නේ. ඉතින් අද මේ දේශනාව තුළදී ඊට වැඩි දෙයක් පින්නතුන්ට ඉගෙන ගන්නට පුළුවන්කම තියෙනවා. න උබෝ චන්දිම සූර්යා. නිර්වාණයේ ස්වභාවය පෙන්වලා තියෙනවා. මෙහි හිරුසඳු පහළ වෙන්නේ නැහැ. හිරුසඳු පහළ වෙන්නේ නැහැ. හිරුසඳු නැහැ. හිරු කියන එකෙන් අදහස් කරන්නේ දහවල් කාලය. සඳු කියන එකෙන් අදහස් වෙන්නේ රාත්‍රී කාලය. ඒ නිසා අපි ග්‍රන්ථයක් පළ කළා රය දහවල ඉක්මව රහත් වූ කියනෝ, නැත්නම් රහතුන් කියලා අපි හැමෝගෙම භාවිතාවේ ලෙහෙසියට අපි යෙදුවා. ව්‍යාකරණේ කොයි විදියට යෙදුනත් භාවිතාවේ පහසුවට අපි රය දහවල ඉක්මව රහතුන් කියලා යෙදුවා. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? න උභෝ චන්දිම සූර්යා. හිරු සඳු නෑ කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. ඒ වචනේ තියෙන්නේ ඒක. දැන් පින්නතුන්ට හිරුසඳු නැහැ කියලා කිව්වහම මොකද හිතෙන්නේ? ඒ ගැන විමර්ශනය කරන්නේ නැත්තම් ඒක හරි වුණත් කමක් නැහැ, වැරදුණත් කමක් නැහැ. මේ ගැන පරීක්ෂණය කළ යුතුයි, ගවේෂණය කළ යුතුයි පින්නතුන්. මොකද්ද මේ හිරුසඳු නැති ලෝකය? විදර්ශනා කළ යුතුයි, සොයා යා යුතුයි. ඒ පිළිබඳව නැවත නැවත විමසිය යුතුයි. පැහැදිලි නේද පින්නතුනි? එහෙනම් ස්වාමීන් වහන්සේ මේ නොයෙකුත් වචන වලින් ප්‍රකාශ කරනු ලබන්නේ අර රැය දහවල නැති, එහෙම නැත්නම් හිරු සඳු නැති ලෝකය පිළිබඳව. එහෙමනම් නිර්වාණ ලෝකය, මේ නිවන් පුරයට හිරුසඳු නැහැ. හිරුසඳු කියන එකෙන් අදහස් කරන්නේ රැය හා දහවල, එහෙම නැත්නම් අන්ධකාරය සහ ආලෝකය කියන දෙකයි කියන එකත් මතකේ තබා ගන්න ඕන. එහෙම නැත්නම් ඉතින් පොළොව අභ්‍යන්තරයටත් නේද හිරුසඳු වැටෙන්නේ නැහනේ නේ? සාගර පතුලටත් හිරුසඳු වැටෙන්නේ නැහනේ නේ? හැබැයි එතන මොකද්ද තියෙන්නේ? අන්ධකාරය තියෙනවා, අන්ධකාරයේ තියෙනවා. ඉතින් මෙතෙන්දී අදහස් කරන්නේ රය සහ, එහෙම නැත්නම් අන්ධකාරය සහ ආලෝකය නැත කියන එකයි. එහෙනම් මේක විමසුන් බුද්ධියට ගන්න ඕන දෙයක්ද? ගන්න ඕන දෙයක්. පින්නතුන්ට දැන් මේ කාරණේ තේරුණාද? තේරුනේ වචනේ විතරයි. මේ කාරණේ තියෙන යථාර්ථයෙන් අබමල් රේණුවක්වත් තේරුනේ නැහැ. ඒ නිසා විමසා බැලිය යුතු කාරණයක් බවට පත් වෙනවා. මෙතනින් සමහර පින්නතුන්ට නම් මේ කාරණය ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා නම් ඔබ තේරුම් අරගෙන තියෙන ධර්මය මේ වගේ ධර්මයක්ද කියලා බැලුවාම ඔන්න ඉතින් පැහැදිලි මේ බුදුහාමුදුරන්ගේ නිවන් මඟ නේද කියලා මම තේරුම් ගත්තේ. ඊට පස්සේ තියෙනවා මහණෙනි එතනට පැමිණීමක් නැහැ. එතනට පැමිණීමක් නැත. තත්‍ර පහම් භික්කවේ නේව අගතින් වදාමි. ආගතින් වදාමි. මහණෙනි එතනට පැමිණීමක් නැත. දැන් පින්නතුන් ගොඩාක් අය නිවන් දකින්න, නිවන් පුර යන්න, නිවන් අවබෝධ කරගන්න නේද උත්සාහ කරන්නේ? කාටවත් පුළුවන් වේද නිවන් දකින්න? දැන් පැමිණෙන්න එපයි. එහෙම නැත්නම් ග්‍රහණය වෙන්න ඕන, දකින්න ඕන. දැන් අපි ඇස යමක ගැටුනොත් අපි ඒකට කියන්නේ ඇස එතනට පැමිණියා කියලායි කියන්නේ. ශබ්දයක් ඇසුනොත් අපිට කියන්නේ ශබ්දයක් පැමිණියා, මගේ කනට ශබ්දයක් ඇහුණා. එහෙම නැත්නම් ශබ්දයක් පැමිණියා. ගන්ධයක් පැමිණියා. ගඳක් ආවා කියලා නේ කියන්නේ. සුවඳ ආවා. ආවා කියන්නේ මොකන්ද? පැමිණියා. එහෙමනම් මෙතෙන්ට නේව ආගතින් වදාමි. පැමිණීමක් නැත. පැමිණීමක් නැත. ඒ කියන්නේ වෙනතුන්ට නිර්වාණය කියන එක කවදාවත් අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිවන අවබෝධ කරගන්න බෑ. දැන් එහෙම කිව්වහම මොකද වෙන්නේ? දැන් ගැසිලා යනවනේ. ඒ නිසාම මේ මොකද්ද කියන්නේ කියලා විමසලා බලන්න ඕන කාරණයක්. මොකද්ද මේ කිව්ව කරුණ? ඒක බොහොම ගැඹුරු කාරණයක් වෙනතුන්. ඒ කාරණේ තේරුණාද? නැත. වචනේ පමණක් තේරුණා. නමුත් එහි ගැඹුරු අර්ථයෙන් අබමල් රේණුවකද තේරුණේද නැත. ඒව මතක තියාගන්න. ගොඩක් අය හිතන්නේ මම දැන් දන්නවා, මේ සූත්‍රය දන්නවා, මේ වචනේ දන්නවා, නිවනේ ස්වභාවය දන්නවා කියලා. අර පොතේ තියෙන වචන ටික පොඩ්ඩක් අකුරු ටික දැනගත්ත ගමන්. ඉතින් ඒක දැනුමක් නොවේ. ඒ වගේම න ගතින් එතනින් යෑමක් නැත. එතනින් යෑමක් නැත. එතනින් යන්න පිටත් වෙන්න පුළුවන් කමකුත් නික්මෙන්න පුළුවන් කමකුත් නැත. එතනට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. එතනින් නික්මෙන්න පුළුවන් කමක් නැහැ. එතනට රෑදහවල නැහැ. එතනට පැමිණෙන්න බෑ. එතනින් නික්ම යන්න බෑ. දැන් ওই ටික ඔක්කොම ගන්න විමසුම් බුද්ධියට සුළු මොහොතක් විමර්ශනය කරන්න. හිතන්නකෝ, අඳුර සහ ආලෝකය එතන නැත. එතනට පැමිණෙන්නට බෑ. එතනින් යෑමක් නැහැ. ඒ කරුණ තුන එකට සම්පින්දණය කරලා විමසලා බලන්න. ආලෝකය සහ අන්ධකාරය නැත, පැමිණීමක් නැත, යාමක් නැත. නිහඬව සංසුන්ව විනාඩියක් ඒ පිළිබඳව හොයලා බලන්න. නැවත නැවත මතක් කරලා අවදි කරගන්න. ආලෝකය සහ අන්ධකාරය නැත, පැමිණීමක් නැත, යෑමක් එහෙම නැත්තම් නික්ම යෑමක් නැත. ආලෝකය සහ අන්ධකාරය නැත, පැමිණීමක් නැත, යාමක් යෑමක් නැත. මේ කරුණු හැම කරුණක්ම ලෝසුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවන් දැකීම සඳහා උපකාරක වන්නටයි. මේක තමයි නිර්වාණය හඳුන්වා දෙන ලිපිනය. හිතන්න පින්නතුන්, මේ කොළය තුල මේ තියෙන්නේ නිවන් මගට යන්න තියෙන, නිවන් පුරයට යන්න තියෙන ලිපිනය කියලා හිතන්න. කොළ කෑල්ලක ලියාගෙන යන්නේ ලිපිනය. ගමනක් යනකොට, නන්නාඳුරන දිහාවකට යනකොට, ඒ වගේ මේ නිර්වාණය කියන සූත්‍රය, නිබ්බාන සූත්‍රය නිවන් පුරයට යන්න හොඳ ලිපිනයක්. අපි දේශනා කරන ඕනම දේශනාවක් තුළ මෙන්න මේහි අන්තර්ගත වන කරුණු තමයි අපි පැහැදිලි කරන්නේ. ඊට වැඩි කරුණක් අපි පැහැදිලි කරන්නේ නැහැ. වෙනායට වෙන වෙන ආකාරවල වලට එක වචනයක් අරගෙන පැහැදිලි වුණත් අපි කියන්න ඕන, එහෙම වැරදි අවබෝධයන් වලට යා යුතු නැහැ. මෙන්න මේ නිබ්බාන සූත්‍රයේ කියවෙන කරුණුවලට අනුගතව තමයි මේ දේශනාවල් සිදුවන්නේ. තය අවබෝධ කරගන්න තැනත්තා අවබෝධ කරගන්නෙත් කියන කාරණය. හිරු සඳු නැත, පැමිණීමක් නැත, යාමක් නැත. ඒ වගේම න තිතින් එතන සිටීමක් නැත, සිටීමක් නැත. නිවන් දැකලා සිටින්න පුළුවන් කමක් නැහැ, ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. මම නිවන් දැක්කයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අවබෝධ වුණා නම් ඒ අවබෝධයේ ස්වરૂපය බලන්න පුළුවන්. අවබෝධ කරගන්න ඉන්නයි ඉන්නෝ නම් ඒ ඇත්තන්ට මේකේ තියෙන ගැඹුර හොයලා බලන්න පුළුවන්. දැන් බලන්න මොනතරම් ලස්සනයිද, මොනතරම් ආශ්චර්යමත්ද කියලා බලන්න. සාමාන්‍ය ජීවිතයක නොහිතන කරුණු, නොපතන කරුණු තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධම්මසප්පවතුන් සූත්‍රයේදී, පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. මේක පෙරහැසූ ධර්මයක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතයේ ඉන්න මිනිස්සෙක් හිතනවද මේ රාත්‍රියට සහ දහවලට ඇරෙන්න වෙන දෙයක් ලෝකේ තියෙනවා කියලා හිතනවද? හිතන්නේ නැහැ, හිතන්නේ නැහැ. හිරුසඳු ගැන හිතනව ඇරෙන්නේ, ඊට එහා දෙයක් තියෙනව කියලා හිතන්නේ නැහැ. ඒ වගේම අවබෝධ කරගන්න, පැමිණෙන, ගන්න, ධාරණය කරගන්න, එකතු කරගන්න දෙයක් ගැනම දන්නවා. උපාදානයෙන් තොරව යමක් අවබෝධ කරගන්නට පුළුවන් කියලා විශ්වාස කරන්නේ නැහැ. යමක් උපාදානය කරගන්නට නම් මොනවද අවශ්‍ය කරන්නේ? අපිට අවශ්‍ය කරනවා රූපයක්, එහි තියෙන්න ඕන හැඩයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් එහි ගන්ධයක් තියෙන්න ඕන. දැන් අපි සුවඳ විලවුන් වගේ දේවල් ගත්තාම ඒකේ රූපයක් නැහැ, හැබැයි ඒකේ තියෙනවා ගන්ධයක්. ඒ නිසා අපි ඒක ගන්ධය හඳුන ගන්නවා. දැන් ශබ්දයක ගන්ධයකුත් නැහැ, රූපයකුත් නැහැ, ඒත් අපිට ඒක හඳුන ගන්න පුළුවන්. එහෙනම් ශබ්දත් තියෙනවා, රස තියෙනවා. සමහර වෙලාවට ඒක ගන්ධයක් නැහැ, රස තියෙනවා. රූපයක් නැහැ, රසය තියෙනවා. ශබ්දෙකුත් ඒකේ නෑ. නමුත් ඒකේ රස තියෙනවා. දිවට රස දැනෙනවා. ස්පර්ශය සීතල උෂ්ණ වගේ දේවල් හඳුන ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් ඊට සාපේක්ෂිත නොවු දෙයක් හඳුනා ගන්නට පුළුවන් කියලා විශ්වාස කරන්නේ නැහැ. යමක් පැමිණිය යුතුයි, එහෙම නැත්නම් ග්‍රහණය විය යුතුයි හඳුනා ගන්නට කියලා හිතනවා. යාමක් නික්මීමක් නික්ම යාමක් නැත. සිටීමක් නැත. ඇයි යමක් අවබෝධ කාරණා තියෙන පින්නතුන්ට මේක තේරෙනවා ඇති, මේ කරුණ මේ විදියට සිද්ධ වෙන්නේ ඇයි කියලා. ඇයි මේ කරුණ මේ විදියට සිද්ධ වෙන්නේ? අපි මුලින්ම දුරු කරන සංයෝජනය තමයි ආන්න සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ මම කියන පුජ්‍යලත්වය ගති ලක්ෂණය දුරු කරනවා. ඒ ගති ලක්ෂණය දුරු කළාට පසුව එයාට රැය දහවල තියෙන්න බෑ. එයා පැමිණෙන තැන නෑ. නික්ම යන තැන ස්ථානයක් නෑ. ඒ වගේම සිටින තැන තනතුරක් තානාන්තරයක් නෑ. ඒ නිසා අපි මෙහි ඇති කරගන්න අවබෝධයෙන් කියනවා පුතජන භාවයේ නිදහස් වීම පමණයි. මොකුත් ඵල තානාන්තර නැත. ඵල තානාන්තර නැත. මේ ලෝකයේ ඉන්න පුතජනත් නොවන මාර්ගඵලත් නැති එකම හාමුදුරු මං වෙන්නේ නැති. අනිත්‍යයට එක මාර්ගඵල දිනවා නැත්තම් පුතජන බව තියෙනවා. ඒ දෙකම නැහැ. මෙතෙන්ට එන අයටත් අවබෝධ කරගන්න ලැබෙන්නේ ඒක තමයි. ඒ නිසා සිටීමක් නැත. නචුතින් චුත වීමක්, එහෙම නැත්නම් අතුරු දහන් වීමක් නැත. තිබිලා අතුරු දහන් වීමක් වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැත. න උප්පත්තින් නැවත ඉපදීමක් මරණය, එහෙම නැත්නම් වෙනස් වීමක් නැත. නැවත වෙනස් වෙන්න නම් තියෙන්න ඕන මොනවද? සංඛාර තියෙන්න ඕන. සංඛාර නැති තැනක් අසංඛාරික තැනක් වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් නිර්වාණය කියලා කියන්නේ අසංඛාරික අවේදේත තැනක්. නැවත ඉපදීමක් නැත. ඒ කියන්නේ දර්ශන සම්පත්තිය තුළම, චිත්ත සම්පත්තිය තුළම. අප්පතිත්තං, එය නොපිහිටි තැන. දැන් අපේ රූප තියෙනවා ඇහේ, ශබ්ද තියෙනවා කන්වල, ගඳ සුවඳ තියෙනවා නාසයේ, දිවේ රස තියෙනවා, ගතේ ස්පර්ශය තියෙනවා, මනසේ සිතුවිලි තියෙනවා. නිවන පිහිටවන්න පුළුවන්ද මේ ඉන්ද්‍රියන් හය කොතනක හරි? පිහිටවන්නට බෑ. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් නුවර එක දිහාවක තියෙනවා, කතරගම තව දිහාවක තියෙනවා, ඉන්දියාව වගේ එහෙම රටවල් ගන්නවා අපි, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව කියලා ගත්තා. ඒවා පිහිටි තැන් තියෙනවා. ඒ පිහිටන තැනක් තියෙනවා. දැන් ගහක් හැදෙන්නේ කොහෙද කියලා අහුවොත් ඒක පිහිටන තැනක් තියෙනවා, මහා පොළොව. ඒක මහා පෘථුවිය කොහෙද තියෙන්නේ කියලා කිව්වහම ඒක අපිට කියන්න පුළුවන් වායු ගෝලයේ. කොහෙද තියෙන්නේ? වායු ගෝලයේ ඒක තියෙනවා. ඉර කොහෙද පිහිටියේ කියොත් එහෙම අර පෙන්නලා කියන්න පුළුවන්. අන්න අර එතන තමයි ඉර පිහිටලා තියෙන්නේ. සඳු පිහිටලා තියෙන්නේ මෙතන. ඒක කියන්න පුළුවන්. නමුත් මේ නිවන පිහිටි මිහිටපු තැන නැත. නිවන් දකින්න කියා මේ පෙරුම් පෙරුවර නිවන කියලා කියන්නේ කොහේවත් පිහිටලා තියෙන දෙයක් ඇති දෙයක් නෙවෙයි. ඒ නිසා නිවන් දකින්න පුළුවන්ද? නිවන් දකින්න බෑ. ඒ නිසා අපි කරන්න ඕන මොකක්ද දන්නවද? දැකීම අවබෝධ කරගන්න ඕන, ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. දැන් ඔබට හිතෙනවා ඇති මේවා අපිට තේරෙන්නේ නැහනේ, හරි ගැඹුරුයිනේ. මෙහෙම නෙමෙයි අපිට කවියක් කිව්වනම් අහසේ මල් වරුසාවයි අහස පුරා මල් කියන අපිට තේරෙනවා. අහසකුත් ඇත්තෙත් නැහැ, අහසේ මලුත් නැහැ, නිකන් මොනවද වගේ කියනවනේ. එතකොට අර දොයි දොයි දොයි දොයිය බබා කියන වගේ පාසගම්මල ටික සාදු සාදු කියලා නැලවිලා එනවා. මං කියන්නේ ඒක වරදක් නෙමෙයි, ඒක ඉතාම ශ්‍රේෂ්ඨයි. බබ්බු වැනි වාසක මනුරුන්ට සහ මහත්තුරුන්ට ඒක දොසක් කියන්නේ. ඒක අනිවාර්යෙන් තිබිය යුතුයි. ගැඹීර ධර්මයකට ගමන් කරන්නට බැරි අය එවැනි දේශනාවල් තුලින් හරි සැනසීමකටපත් වීම, එවැනි කවි පද පාලා හරි කියවමින් යම්කිසි සංයමයක් උදා කර ගැනීම තමයි යම් දවසක ගැඹුරු ධර්මයන් විඳින්නට අවබෝධ කරගන්නට උපකාරයක් කරගන්නේ. මොකද අපිත් එහෙමයි. එය නොපිහිටි තැනක්, කිසිම තැනක පිහිටි ධර්මයක් නොවේ. එය අතිශයින්ම ගම්භීරයි. නැවත වෙනස් වීමක්, ඉපදීමක් නැහැ, චුත වීමක් නැහැ, සිටීමක් නැහැ, යෑමක් නැහැ, පැමිණීමක් නැහැ. රාත්‍රිය සහ දහවල, එහෙම නැත්නම් අන්ධකාරය සහ ආලෝකය නැහැ. දැන් මෙවැනි කරුණු කාරණාවන් ගැන ගැඹුරින් හිතා බලාගෙන යනකොට හිතනවා වෙන්න පුළුවන් මේ කෝළු ගෙඩියක් නම් තිබිලා මදි, මේක තේරුම් ගන්න තව හතරක් පහක් තිබ්බනම් වටිනවා කියලා. එහෙම හිතච්ච අවස්ථා තියෙනවා. මටත් හිතලා තිබිච්ච අවස්ථා තියෙනවා. හයර් එකට ඔලුවක් ගන්න පුළුවන් නම් කල්පනා කරන්න. ඒ තරමට මේ ගැඹුරු කරුණු කාරණා තේරුම් කර ගැනීමට තියෙන්නේ. ඒ නිසා තමන්ගෙම තියෙන ඔය ඔලුව තමයි වෙහෙස කරන්න තියෙන්නේ. ඒක ක්‍රමානුකූලව වෙහෙස වීම තුළ, ප්‍රගුණ වීම තුළ, පරිණත වීම තුළ විමර්ශන බුද්ධිය. මේක පිළිගන්න ශාසනයක් නෙමෙයි. අපේ බෞද්ධය හරියට පිළිගන්නවනේ. ඕන දෙයක් පිළිගන්නවන්න පුළුවන් අන්ධබූතය වගේ විශ්වාස කරන ජාතියක් නෑ මේ බෞද්ධ වේද. දැන් වෙනායනම් තියෙන මිත්‍යා දෘෂ්ටිය හරි තනින් තදින් ග්‍රහණය කරගත්තට පස්සේ ඒගොල්ලෝ ඒ මිත්‍යා දෘෂ්ටිය අතහැරලා දාලා වෙන දෙයකට යන්නේ නෑ. දැන් අපේ ඇයිට මේ මිත්‍යා දෘෂ්ටියවත් තදින් පිළිහිටලා නෑ. ඒක අදින් හොඳයි. මේ බොහොම මේ සමබර තැනක, මධ්‍යස්ථ තැනක ඉන්නේ. ඒ නිසා නිවන් මාර්ගට ප්‍රවිෂ්ඨ කරවන්න ලිහිසි අපේ බෞද්ධ පින්නතුන් අර මිත්‍යා බලවේග නැතිනම්. ඒ නිසා ඉක්මනින්ම මේ පැහැදෙන ගැතිය විශ්වාස කරන ගතිය ඕන දෙයක්. ඕන දෙයක් එහෙමයි. පොඩි දෙයක් නැත්තා ඇති. හැම දෙයක්ම ඉක්මනින් හොස් ගාලා අමූලික සද්ධාව එක එක පැත්තට ගහගෙන යනවා. අර රුවල් ගැටිගෙන යන නෞකාව වගේ. ඒ නිසා එහෙම නැතුව බොහොම විමසුම් බුද්ධියෙන් මේ කරුණු කාරණා ගැන බලන්නට ඕන. කවුරු හරි ඇත්තයි කිව්ව පළියටම, මේක නැතේ කිව්ව පළියටම, බොරු කිව්ව පළියටම වැනෙන හිතක් කොට නිවන් මගේ යන්න පුළුවන් කම නෑ. එය නොපිහිටි තැනක්. අපවත්තං, ඒක පවතින දෙයක් නොවේ. පවතින දෙයක් නෙමේ. පවතින දෙයක් කිව්වහම මොනවද? මේ කොස් ගහක්, දෙල් ගහක්, පොල් ගහක්, නිවසක්, කාර් එකක්, බස් එකක්. මිනිස්සෙක් ගත්තාම ඒක යම් කිසි කාලයක් හරි ඒව මොනවටදයි තියෙන්නේ? පවතින වස්තුන් හැටියට. ඒකට හිරු, සඳු, තාරකා, මහා පෘථිවිය වගේව ගත්තත් ඒව මොනවටදයි තියෙන්නේ? පවතින දේවල් වලට අයිති වෙන්නේ. අපවත්තං, එය නොපවතින. ඔව්, ඒක නොපවතින මේ තනක්. ඒක පවතින්නේ නැති දෙයක්. පවතින නැති දෙයක්. අපි හිතේ දන නොපවතින දෙයක්, එහෙම නැත්නම් තනක්. දැන් බලන්න මේ නිවනේ ලිපිනේ නේද මේ කියලා දෙන්නේ. නිවන් දකින්න උමනා කරන ලිපිනේ සම්පූර්ණයෙන්ම මේ පොතේ තියෙනවා බින්නතුනේ. එතන මහා ප්‍රඥා බල නුවණ පාරමී පිරිච්ච බුද්ධීන් තිබ්බනම් මේක දකින්නවා, මේ මොහොතේම දකින්නවා. ඈ මේක නොපවතින දෙයක්. නොපිහිටි තැන නැවත වෙනස් වීමක්, ඉපදීමක් නැහැ. චුත වීමක් නැහැ, සිටීමක් නැහැ, යෑමක් නැහැ, පැමිණීමක් නැහැ. හිරු සඳු නැහැ. එහෙම නැත්නම් අන්ධකාරය සහ ආලෝකය නැහැ. අනාරම්භන මේතං, මේක අරමුණු වෙන්නේ නැති තැන. දැන් නොයෙකුත් අපි භාවනාවල් කරනවා, අර අරමුණේ, මේ අරමුණේ තියාගෙන. ඒක ඉතාම හොඳයි. ඒවා අපිට අරමුණු කරගන්න පුළුවන් දේවල්ද? බැරි දේවල්ද? පුළුවන්. එතකොට අපි පිළිකුල් භාවනා කරනවා, නොයෙකුත් භාවනා වර්ග කරනවා. ලෝකේ භාවනා ක්‍රම දහස් ගාණක් තියෙනවා. අනිත් ආගම් වලත් භාවනා ක්‍රම තියෙනවා. ඒ ඔක්කොම භාවනා ක්‍රම අරමුණු වල පිහිටි භාවනා ක්‍රම. එතකොට අපේ අය අරමුණක් හදාගත්තොත් එහෙම, එහෙනම් මේක කිසිම අරමුණක නොපිහිටින ඉන්න ඕන එකක් කියලා එයා තව අරමුණක් හදා ගන්නවා, අලුත් එකක්. එතකොට මොකද වෙන්නේ? මේක තවත් අරමුණක් වෙනවා. එහෙනම් ගම්බීරයි කියන්නේ ඒකයි. දැන් හිතෙන්නේ නැද්ද මේ ඔළුව ගෙඩිය මදි කියලා? තව එකක් හයර් එකට ගන්න හිතෙන්නේ නැද්ද? හිතෙනවා. නැඹුරින් කල්පනා කළොත් මේ තියෙන ඔළුව ගෙඩිය නම් මදි, මේක තේරුම් ගන්න තව එකක් ගන්න ඕනේ කියලා හිතෙනවා. අර කතරගම දෙයියන්ට වගේ නේ, හයක් විතර තියෙනවානේ. ඉතින් ඒ වගේ තව එකක් දෙකක් ගත්තනම් හයර් එකට හරිය. කල්පනා කරලා බලන්න. ඒ නිසා මේක අරමුණු වෙන්නේ නැති තර. අරමුණකට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් දැකපු කෙනෙක් හරි නිවන අරමුණක් හැටියට ගන්න පුළුවන් කමක් නැහැ. ඒක හඳුනා ගන්න, විඳ දරා ගන්න පුළුවන් කමක් නැහැ. මේ සත්‍ය මම යම් දවසක ප්‍රත්‍යක්ෂ කළාද? දැන් අපි හැම දෙයක්ම විඳලානේ පුරුදු. ඕන දෙයක් රස වින්දා, කෑමක් වුණත්, ශබ්දයක් වුණත්, වචනයක් වුණත් විඳින්න පුළුවන්. රස විඳින්න පුළුවන්. නේද? පස්සේ මතක් කර කර ඒ ගැන දුක් වෙන්න හරි සතුට වෙන්න හරි පුළුවන්. එහෙම ලක්ෂණයක් තියෙනවනේ නේ. මේ වචනයක් කිව්වා අනේ හරි හොඳයි ෂෝක් කියලා ඉඳීතින් හිතනවා. නේ? රෙදි කඩේ මුදලාලි මට මැඩම් කිව්වා කොච්චර හොඳ මිනිස්සෙන්ද ඊළඟ දවසෙත් යන්න ඕන රෙදි කෑල්ලක් ගන්න කියලා හිතන වෙලාවල් තියෙනවා. නමුත් අපි මෙතෙන්දි තේරුම් කරගන්නට ඕනේ මේක අරමුණු වෙන්නේ නැති තැනක්, එහෙම අරමුණක් වශයෙන් අරගෙන විඳින්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ජීවිතේ දිහා බලන්න, ජීවිතේ දිහා බැලුවහම අපි සම්පූර්ණ ඉන්නේ අරමුණු වල තමයි. දුක් විඳින්නේ, සතුටු වෙන්නේ, නොයෙකුත් දේවල් වල ඉන්නේ අරමුණු ඔස්සේ තමයි ඉන්නේ. එනිසා නිවන අරමුණු කරගන්න කියලා කිව්වට දැන් සමහර අය කියනවා අපි මේව නිවන ප්‍රාර්ථනා කරගෙන. ප්‍රාර්ථනාවක් කියන්නේ මොකක්ද? අරමුණක්නේ, බලාපොරොත්තුවක්නේ. දැන් ඒක උඩ ප්‍රාර්ථනා කරලා ගන්න පුළුවන් දෙයක්ද? ගන්න බෑ. නිවන අරමුණු කරගෙන මම මේ දේවල් කරන්නේ. එහෙනම් ඒක උඩ අරමුණකට ගන්න බෑ කියලා මෙතන කියනවානේ. අරමුණු කරගෙන නිවන් දකින්න හැදුවට අරමුණු කරගන්න බැරි දෙයක්. නමුත් ඉතින් කිව්ව හිතුවට එහෙම වරදක් නෙමෙයි. මේක මට නිවන් සුව අවබෝධ කර ගැනීම පිණිස වෙන්න කියලා අදිෂ්ඨානයක් වෙන්න ඕන. ඒක නිකම් ප්‍රාර්ථනාවක් නෙමෙයි, අදිෂ්ඨානයක් වෙන්න ඕන. දැන් ප්‍රාර්ථනාව තුළ තියෙන විචිකිච්ඡාව නොතරෙයක් අරගෙන කෙනෙක් ඒක ඇදෙයිද නැද්දද දන්නේ. ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒක අදිෂ්ඨානයක් තියෙනවද නැහැ? අදිෂ්ඨානයක් ඒකට ගන්න බෑ. මොකද ඒක තමන්ට කරන්න බැරි දෙයක්, තමන්ට පේන්නේ නැති දෙයක් නිසා. එහෙමනම් අපි මේක අරමුණු කරගන්න බැරි දෙයක් කොහොමද අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න? ඒ ප්‍රශ්නේ ඔබෙන්ම අහන්න ඕන. දැන් ආස්වාස ප්‍රාස්වාස අරමුණු කරගන්න කිව්වහම ඔන්න අරමුණු වෙනවා. ඔන්න තමන් පින්කම් කරපු ඒවා මෙනෙහි කරගන්න කිව්වහම අරමුණු වෙනවා. ඔන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ, ධම්මදීව බුද්ධ ගයා බෝධීන් වහන්සේ අරමුණු වෙනවා. ඉන්ද්‍රියන් පහෙන් විඳපු දෙයක්, ඕනම දෙයක් මතක් කරගන්න කිව්වොත් අරමුණු වෙනවා. සියඹලා රස අරමුණු කරගන්න කිව්වොත් අරමුණු වෙනවා. කඩට කෙලත් මුල් රසක් තියෙන නිසා. අරමුණු කරගන්න බැරි දෙයක් නිර්වාණය කියලා කියන්නේ අරමුණු කරගන්න බැරි දෙයක්. මොනම විදියකින්වත් හිතාගන්න බැරි දෙයක්. හිතාගන්න පුළුවන් නම් මෙන්න මේක මෙහෙමයි කියලා අපි ඒකට කියනවා අරමුණක් කියලා. සමහරලාට අපි අහන්නේ නිවන හරමද, නිවන මෙහෙමද, නිවන කියන්නේ නැති තැනක් නේද, මුකුත් නෑ නේද, ශූන්‍යයි නේද කියලා අපින් අහනවා. ඒ කියන්නේ යම්කිසි අරමුණක් අරගෙන. ඉතින් අපි ඒවට ඔව් කිව්වහම එයා මොකද වෙන්නේ? එයා අරමුණක රැඳෙනවා. ඉතින් නිවන් දකින්න තියෙන්නේ මෙන්න මෙහෙමයි නේද කියලා ඉතින් එක එක විදියට හිත හිතා කල්පනා කර කර ඉන්නවා. අරමුණු වෙන්නේ නැති තැනක් නිවන අරමුණකට ගන්න බෑ. ඒ නිසා මේ ගැන හිතන්න. දැන් ඇස් දෙක කරකවල ඔළුව වටේටම මොලේ ක්‍රියාත්මක කරනවා. මොකද්ද මේ අරමුණු වෙන්නේ නැති එක කියලා ස්වාමීන් වහන්සේගේ වචනයෙන් දැනගන්නම ඉන්නේ නැතුව තමන් විමසුම් බුද්ධියෙන් බලන්න. එතකොට මේවා පරේක්ෂණය කිරීමම තමයි ඔබට නිවන් දැකීමට තියෙන එකම මාර්ගය. බුදුහාමුදුරුවෝ මාර්ගය තමයි දේශනා කරන්නේ. දේශනා කරන්නේ යමක් හිතන්න, ඒ හිතන දේ තමයි ඔබට පාදක වෙන්නේ. මේ කියන ලද කරුණුවලට සාපේක්ෂිතයි නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න. ඒසෝ වන්තෝ දුක්ඛස්සමති. දුක්ඛස්සමාති. මේක තමයි මේ දුකෙහි කෙලවර, දුක් රැසේ කෙලවර. ඒකාන්ත වශයෙන් ඔබට තේරෙනවා ඇති ඒ ස්ථානයට පැමිණියාට පස්සේ. ඒක ටග්ගාල එක්කෙනෙක් අහන්න පුළුවන්, මොකද සාමිනාසෝතෙන්ද යන්න අපි කරන්න ඕන? නාහි ළඟ තියාගන්න ඕන නේද අරමුණ? ඔව් තියාගන්න දිගටම. නාහිල බලාගෙන ඉන්නේ. එතකොට හරිය බඩ පිම්බෙනවා, ඇකිලෙනවා, ඒත් කමන්නේ. එන පිළිකුල් භාවනාව නේද? ඔව් ඔව් දිගටම කරගෙන යන්න. මේ අර කඩින් ටොපි ලොසින්ජර් ඉල්ලනවා වගේ නේ. හොඳලයිකට ලොසින්ජර් බහත් දෙන්න වගේ. අපි අය මේ නිවන් දකින්න හදනවා. මේක මහා පණිවරුන්ගේ ධර්මයක්. මේ අද ඉන්නවා ලොකු පඬිත পদවි තියෙන, පූජනීය পদවි තියෙන ලෝකයේ නොයෙකුත් අය ඉන්නවා. එක්කෙනෙකුටවත් මේ නිවන් මඟ තියෙනවද? නැහැ. ලෝක දාර්ශනිකයොත් බිහි වෙනවා. කොහොද තියෙනවද? නැහැ. ලෝකේ ඉන්නේ පොත් කියවන, පොත් ලියන පුජ්‍යලෝ ටිකක් පමණයි. අර පෙර අතීතයේ හිටපු සාස්ෘන් වහන්සේලා පින් සිද්ධ වෙන්නේ, බුදුරජාණන් වහන්සේට පින් සිද්ධ වෙන්නේ, ඒ ටික කියලා තිනවා. මහරහතුන් වහන්සේලාට පින් අයිති වෙන්නේ. නමුත් අද නැහැ කෙනෙක් ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝකයට දේශනා කරන අය අඩුයි. ඉන්නවා බොහෝම ටික දෙනේ. ඒ නිසා මේ පින්වතුන්ට ඥානය මෙහෙවන්න, සිතා බහන්න, විමර්ශනය කරන්නම පෙළඹෙන්න, ඒක තමයි කියන්න තියෙන එකම මාර්ගය. විදර්ශනා ප්‍රතිපදාවයි. කිං කුසල ගවේසි, කිං සච්ඡං ගවේසි. මොකද්ද මෙහි යථාර්ථය, මොකද්ද මෙහි සත්‍යය කියලා කියන්නේ. එක්තරා විදිහකට බින්නතුන්ට කියන්න පුළුවන් මේක දහම් ගැටයක්. දහම් ගැටපද මේක ලිහා ගන්නයි තියෙන. ගැටයක් කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ලිහා ගන්න ගැටලුවක්, ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරලායි තියෙන්නේ. තේරිවිල්ලක් වගේ දෙයක්. ඒක ඊළඟට යා පෙරලලා ඒක හදා ගන්නයි ඕනේ. එහෙනම් මෙතනත් තියෙන්නේ ඒකමයි. සමස්ත සූත්‍ර දේශනාවම කියවුණු ඒ කරුණු කාරණා තමන්ට අරමුණු වන, අදහස් වෙන එක එක වචනය අරගෙන ඒ වචන ඔස්සේ මේ සමස්ත සූත්‍රයෙන් මොකද්ද කියලා දෙන්න උත්සාහ කරලා දෙන්නේ. මොකන්ද අපේ ජීවිතයේ අවසාන ප්‍රතිෂ්ඨාව හැටියට, ප්‍රතිඵලය හැටියට උදාවන්නේ කියන එක පිළිබඳව පූර්ණ ගවේෂණයක් නිහඬව ඕනනම් ඇස් අරගෙන, ඇස් පියාගෙන කැමති විදියක තමන්ගේ මොළයේ තියෙන සියලුම ශක්තියින් විහිදුවා විමර්ශනය කරන්න මේ දැන් ටික වේලාව. නයි කරන ලද පරේෂණයේ අහුම්කම් දීමේ ප්‍රතිඵලය හැටියට ඔබ මෙතෙක් කාලයක් නිර්වාණය පිළිබඳව හඳුනාගත් විදියත්, අද මේ හඳුනාගත් කරුණක් ඔබට තේරුම් ගිය ආකාරයත් කියන කරුණු කාරණා පිළිබඳව අපි හැම කෙනාගේම වචන කීපයකින් මේ පිළිබඳව විමසන්න කැමැති. ඔබට තේරෙන පරිදි ඔබේම උත්තරයක් ලබා දීමට හැමදෙනාම කටයුතු කරන්න. එතකොට අපිට පුළුවන්කම තියෙනවා ඔබ මේ ගමම් මගේ ඉන්නේ කොතනද කියලා අඳුනගෙන ඊට අදාළ කරන අනුශාසනා උපදෙස් ලබා දීලා මේ අසිරිමත් නිවන් ධර්මය සසරට නොදී මෙලවම ප්‍රත්‍යක්ෂ කරගන්නට හැකියාව ලැබෙන ඒක තමයි ලෝතර බුදුරජාණන් වහන්සේට සිදු කරනු ලබන මා හැඟි උතුංග බුද්ධ පූජාව බවට පත් වෙන්නේ. හොඳයි, දැන් අපි පින්තුන්ගෙන් විමසා බලන වේලාව. නිර්වාණ දර්ශන අවබෝධය කියලා කියන්නේ මේ මම ඒකට කියන්නම් ප්‍රශ්න විසඳන මැසිමක් කියලා. දැන් මොනවද වුණා කරන්න ජීවිතේ ප්‍රශ්න විසඳන්න? ප්‍රඥාව වමනා කරනවා. මේ නිර්වාණ ධර්මය කියලා කියන්නේ ප්‍රශ්න විසඳන මැසිමක්. දැන් ගොඩාක් ප්‍රශ්න වෙලාවට තමන්ට ඒසී කරපු කාමරයක් තියෙනවා නම් මොකද කරන්නේ? අපි දන්දාලේ රස්නේ ඒ ප්‍රශ්නේ විසඳෙන්න මොකද කරන්නේ? ඒසී කාමරේට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේ මේ නිර්වහන අරමුණට යම් කිසි කෙනෙක් පාත්‍ර වෙච්ච ගමන්ම අනිත් ප්‍රශ්න ටික නැති වෙලා යනවා. අර එළියේ පීඩාව වින්දා වගේ රස්නේ වින්දා. ඒ වගේ අපේ මනස තිබ්බොත් එහෙම යම් කිසි එළිය පහලියක එතෙන්දී ඒ ප්‍රශ්නෙට මොහොන දෙන්න සිද්ධ වෙනවා. කායික වශයෙන් අපි නගරයට ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ ඒ නගරයේ තියෙන දුම දුහුවිල්ල අත්විඳින්න සිද්ධ වෙනවද නැද්ද? අත්විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේ මානසික අරමුණු වශයෙන් අපි ගියොත් එහෙම ලෝභ දේශ මොහ රාග මදමාන ඊර්ෂ්‍යා අරමුණකට ගියොත් ඒ අරමුණේ ස්වરૂපය තමයි විඳින්න වෙන්නේ. නමුත් රාහුන් වහන්සේලා කියලා කියන්නේ ඉතාම හොඳට මේ නිර්වාණ දර්ශනය ප්‍රකට කරලා දියුණු කරලා දවසර තුන් වතාවක් විතර ඒ නිවන් සුවයම මේ ජීවිතේ කරගෙන පුරුදු කරලා අනිකුත් අරමුණු වලට යන්නේ නැතිව සම්පූර්ණ ජීවිතේ කරගෙන ඒ නිර්වාණ දර්ශන අරමුණ ඉතින් මුලින්ම ඇති වෙන්නේ දර්ශන අරමුණ. හැබැයි ඉතින් ඒ දර්ශන අරමුණ තුල අමුතු සැපක් නැහැ. අමුතු දුකකුත් නැහැ. ඉතින් මුළු ජීවිතේම යම් ආකාරයකට තමන්ගේ ශරීරය සමහර වෙලාවට ඉතින් දැනෙනවා තුවාලයක් වගේ කියලා. තුවාලයක් කියලා කියන්නේ මොකක්ද? දැන් තුවාල හැදුනහම අපි ඒක තුවාලයක් වගේ කියලා කියන්නේ වේදනාවක් කියන එක නෙමෙයි එතනින් අදහස් කරන්නේ. තුවාලයක් හැදුනහම අපි තුවාලේ බොහෝම ආදරෙන් පවත්වාගන්නේ. මැසන්ට වහන්න දෙන්නේ නැහැ. ඊළඟට හොඳ පාස්තරයක් දානවා. කාටවත් ඒක හැපෙන්න හරිය මෙහෙන් කිට්ටුවෙන් යන්න දෙන්නේ නැහැ. හරි පරිස්සම් කරගන්න. ඉතින් කෙනෙකුට බැලූ බැලමට හිතෙන්න පුළුවන් මෙයා පුදුම ආදරයක් නේ තුවාලෙට තියෙන්නේ. ඈ? පුදුම පරිස්සමක් කරන්නේ කියලා. තුවාලෙට ආදරෙන් දුවාලෙ පරිස්සම් කරන්නේ නැහැ. මේ තුවාලෙ හොඳ කරගන්න. තුවාලෙ නැති කරගන්න තමයි මේ තුවාලෙට ආදරෙන් ඉන්නේ. ඒ වගේ ජීවිතේ හරි නිදුක් නිරෝගීව බොහොම හොඳට ජීවත් වෙන්න ඕන මිනිස්සේ. නමුත් ඒකේ අර රහතුන් වහන්සේලාගේ අරමුණ මොකද්ද? තුවාලේ පරිස්සම් කරනවා වගේ කියලා. එහෙම නැතුව අර තුවාලයක් වගේ වේදනාවක් කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. උන්වහන්සේලා අන්න ඒ වගේ තමයි පරිස්සම් කිරීමක් කරන්නේ. තේ ජීවිතේ කිසිම ආත්මක දුකකුත් නැහැ, සැපකුත් නැහැ. එතකොට නිර්වාණය සැපයි. සැපයි කියලා කියන්නේම වේදනාවක් නැති නිසා. නැති නිසා වේදනාවක් නැහැ. ඉතින් අර වේදනා ගොඩේ ඉඳලා දැන් ඔන්න එකපාරට ආවේ හොඳටම කර වෙන කෙනෙක් ඉන්නවා. එකපාරට AC එකකට එනවා. එයාට දැනෙන්නේ ලොකු සන්තෝෂයක්. සතුටක් දැනෙනවා. ඒ මං කරවේවි හිටියා මෙතෙන්නව මට දැන් නෙවෙනවා කියලා. දිගටම AC එකම වැඩ කරන්න එන හම්බ වෙනවා කෙනෙකුට ජීවත් වෙන්න ලැබෙනවා. එයාට AC එක අගේ වෙනවද? එයාට කිසිම අගයක් නැහැ. සමහර ලාන්ට අපි AC කාර් එකකින් යනකොට අද මේ දවස්වල කොළඹ වගේ ප්‍රදේශවල නේ අර එළියේ අවුවේ දැවෙන පිච්චෙන මිනිස්සෙක්ගේ වේදනාව ඒක මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. හැබැයි එළියින් නැයට නම් තේරෙනවා අර වගේ කාර් එකක යන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. මොකද ඒක ඇතුලේ රහසිය ආශයන් නැතුව රහසියන් නැතුව ඒ මිනිස්සයා යනව නේද කියලා දැනනවා. ඉතින් ඒ වගේ සමහරලාට නිවන් ධර්මය තුල වුණත් යම්කිසි කෙනෙක් දිගටම ඉන්නකොට ඒකේ අමුතු ආශ්චර්යයක් ස්වභාවයක් එයාට දැනෙන්නේ නැතුව අර දුක් වේදනා ප්‍රශ්න නැති පුදුම සන්තෝෂ ස්වභාවයක් ඇති වෙනවා. ඉතින් මේ අපිටත් පින්නතුනේ අර යම්කිසි ආකාරයක මේ නිවන් ධර්මයත් එක්ක ජීවත් වෙනකොට මේ ලෝකේ තියෙන්නේ මොන වගේ ප්‍රශ්නද කියලා අපිට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුව යනවා. තේරෙන්නේ නැතුව ගියාට පස්සේ ඉතින් අපි හිතනවා මේ අපි වගේම මිනිස්සුත් ඇති. ඉතින් ඔන්න අපිට මිනිස්සුන්ගෙන් අහන්න ලැබෙනවා මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන ප්‍රශ්න. අන්න එතකොට තමයි තේරෙන්නේ මේ අපි මේ සුවයත් එක්ක මේ නිදහසේ මේ සංසුම්භාවය තුල ඉන්නවා බලනකොට ලෝකේ තියෙන්නේ මේක නෙමෙයිනේ. මිනිස්සු මහා අවුල් ජාලාවකනේ ඉන්නේ. ප්‍රශ්න ගොඩකනේ ඉන්නේ. ගැටලු ගොඩකනේ ඉන්නේ කියලා ඔන්න තේරෙන්න පටන් ගන්නවා. ඒක අගේ තියලා යනවා. ඒකයි දින දේ. ඒ නිසා මේ ශ්‍රී සද්ධර්මයේ පින්නතුණි මේ මහා පෘථුවිය ගොඩාක් කල් වෙනෝ වයසට ගිහිල්ලා අවුරුදු ලක්ෂ කෝටි ගණන් යනවා. බුදුවරුන්ගේ උපත ඉතාම කලාතුරකින් හමු වෙන. ඒ සද්ධර්මයේ පවතින කාලයක් හමු වෙන ඉතාම කලාතුරකින්. ඒ යුගයක උපදින්න ලැබෙන ඉතාම කලාතුරකින්. මනුෂ්‍යයෙක් වෙලා උපදින්න ලැබෙන කලාතුරකින්. බෞද්ධයෙක් වෙලා උපදින්න ලැබෙන කලාතුරකින්. බෞද්ධයෙක් වුණත් ශ්‍රී සද්ධර්මයට යොමු වන්නේ ඉතාම කලාතුරකින්. යොමු වුණත් ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නේ ඉතාම කලාතුරකින්. නියත වශයෙන්ම සතර අපායට නොයන ඒ ශ්‍රී සද්ධර්මය. එහෙනම් ඒ කලාතුරකින් ලැබෙන මේ ශ්‍රී සද්ධර්මය භාවිතා කරන්න පුළුවන් තරම් ධර්ම ශ්‍රවණය කරන්න. විශේෂ කරුණු යෙදුනහම තේරෙන්නේ නැත්තම් ඒ තේරුණ පමණින් තේරුම් අරගෙන ඉන්නේ නැතුව සක්මන් කරමින් යථාර්ථයේ සොයන වාඩි වෙලා හිඳමින් ඒ ධර්ම කාරණේ ගැඹුරු සොයන ඇඳේ වැතිරිලා ඉඳමින් සොයන සිටගෙන ඉඳමින් සොයන ඔය හැම ඉරියව්වකින්ම ධර්ම විමර්ශනය කරන්න පුළුවන්. ඒ නිසා මේක විමසුම් බුද්ධියෙන් නැනති පුඤ්ජලයෝ තේරුම් ගන්න දෙයක් මිසක් ඔය අරමුණු එක එක දේවල් වඩලා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔය කෝ සූත්‍රවල තියෙන මේ සූත්‍ර දේශනාව ඇසීමෙන් මෙයා නිවන් දැක්ක කියලා. මේ ඝාතාව ඇසීමෙන් නිවන් දැක්ක කියලා. එයා මොකක් කරයි කියලා නෑ. ඉතින් පසු කාලීනව ඉන්දියාවේ තියෙන භාවනා ක්‍රම ටික ඔක්කොම බුද්ධාගමේ පොතේ තියෙනවද නැද්ද? තියෙනවා. ඒක ඕනනම් තේරුම් ගන්න පුළුවන් ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ පොතක් තියෙනවා. දැන් ඒක මම හිතන කඩවල වල දැන් තියෙනවද දන්නේ නැහැ. භාවනා ප්‍රදීපය කියලා. උන්වහන්සේ කරන්නේ මේ බෞද්ධ භාවනා සහ ලෝකේ තියෙන අනුකූල භාවනා මෙහෙම ගලපලා පෙන්නනවා. ලංකාවේ තියෙන භාවනා ටික ඔක්කොම ඉන්දියාවේ තියෙනවා. ඔය ඇටකටු භාවනා අරවා මේ ඔක්කොම තියෙනවා. ඒව යොදාගත්තද නැද්ද බුදුරජාණන් වහන්සේ යම් යම් අවස්ථාවන් වලදී? යම් යම් කරුණට යොදාගත්තා. ඒක එක එක ක්‍රමයකට. එක එක ක්‍රමයකට එක එක පුජ්‍යලයන්ට. ඒ නිසා බෙහෙත් සාප්පුවේ තියෙන්නේ ඔක්කොම බෙහෙත් තමයි. හැබැයි තමාට ඒ බෙහෙත අදාළ නොවුනොත් ඒක වසක් වෙනවා. අපි බෞද්ධයෝ ඕක දන්නේ නැහැ. භාවනාවල් කියලා ඕන භාවනාවක් කළොත් එහෙම ඒක වැරදි විදිහට පිළිතන්න පුළුවන් තමයි. ඈ දැන් සමහර බෙහෙත් තියෙනවා ප්‍රෙෂර් එක වැඩි කරන්න. ප්‍රෙෂර් එක වැඩි කෙනෙක් බිව්වොත් එහෙම ඒක මැරෙනවා. ප්‍රෙෂර් වැඩි වෙලා. අවය තියෙනවා ප්‍රෙෂර් එක අඩු කරන්න. ප්‍රෙෂර් එක අඩු කෙනෙක් ඕක නිකන් හරි බිව්වොත් එහෙම අඩු වෙලා මැරෙනවා යා. ඒ ඔන්නෝයේ වරද නිසා හරියට ඒ ක්‍රමවේදයෙන් යොදාගත්තේ නැති වුණොත් ඕවයින් තියෙන. ඒ වයින්ුත් යම් කිසි අපිට පිළිසරණ කවහරණ ගන්නට පුළුවන්කමක් තියෙනවා. අපි ගමනක් යනකොට කොච්චර දේවල් අපිට උපකාරකයිද? හැම දෙයක්ම අපට උපකාරකයි. පාරයිනේ තියෙන කඩයක් වුණත් අපිට උපකාරක නැහැ කියන්න බෑනේ. මහා පාර උපකාර මාර්ග සංඥා උපකාරකයි. කොහොම උපකාරක මාර්ගයෙන් තමයි අපි ඒ ගමනක් නිමා කරන්නේ නේ? වාහනේ ටයර් එකේ තියෙන හුලන් ටික බව අපිට උපකාරකයි. තෙල් ටික උපකාරකයි. යන රේදුරාගේ අවදිය උපකාරකයි. ඒ නිසා ජීවිතේ සම්පූර්ණ කරන්න එක කාරණයක්මදී අනිත් හැම දෙයක්ම උපකාරකයි. පින්නතුනේ මේක අසිරිමත්ව ජීවිතේ පහළ වෙන දෙයක්. කලාතුරකින් අසිරිමත්ව පහළ වෙන දෙයක් කරන්න තියෙන්නේ විමසුම් බුද්ධියෙන් විමර්ශනාත්මක ඥාණයෙන් මේක දිහා බලන එක. මේක පිළිගන්න එපා. පිළිගත්තොත් මොකද වෙන්නේ? පිළිගත්තොත් හොඳයි. ඉතින් මට පිළිගත්ත පිරිසක් ඉන්නවනේ කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි වැඩක් නැහැ. ඈ කවුරු හරි කියලාමක් කිව්වොත් එම ඔය හාමුදුරු කියන්නේ බොරුවක් ඕක මහා විකෘතියක් කියලා කියපු ගමන් අන්න ගියා පිළිගත් අය ප්‍රත්‍යක්ෂ වෙච්ච අය යන්නේ ඒකයි වැඩේ ඈ දැන් ගොඩාක් අය ඉන්නවා ඔහොම ඉන්න ගමන් කියනවා ඔය හාමුදුරුවන්ට ගෑන ළමෙක් ඉන්නවා කියනවා ඒ වගේම අර ප්‍රත්‍යක්ෂ නැත්තම් ගියා ඈ මට නම් මගේ ගුරුවරයෙකුගේ ගෑන ළමෙක් නෙමෙයි ගෑන ළමයා 10 දෙනෙක් ඉන්නවා කිව්වා මට කමන්නේ මං කියනවා ඉතාලම හොඳයිනේ උන්වහන්සේ ඒකත් ධර්මානුකූලව කරන්න ඇති කියලා මං හිතනවා ඒකත් ධර්මානුකූලව කරන එකක් නැහැ අහිතක් වෙන විදියට ඉතින් ඔය හැමදෙරු රැට කනවායි කියලා කියයි ඉතින් හොඳයිනේ බඩ කින්නට ගන්නේ ඒකත් හොඳයි එහෙම නැත්නම් මෙහාට එන දායකයෙක් ගැන අපිට කියයි. ඔයා හරමයි. ඉස්සර ඔයා බියර් බිව්වා. එහෙම නැත්නම් අරයා හූදු ගැහුවා. මෙයා අරක්කු බිව්වා. සමහර අය ඇවිල්ලාම කියනවා හැමදෙන්න මං හරියට බීපු කෙනෙක්. ඉතින් මං කියන හොඳයි නේ කමක් නැහැ. ඉතින් ඒ කාලේ බිව්වනේ දැන් නැහැ නේ. නැයි ගම්ම කෙනෙක් අර එංගලන්තෙ ගිහිල්ලා හීතලට බ්‍රැන්ඩි එකක් බීලා. දිකුවා හම්දුරනේ එංගලන්තෙ නම් ගියා තමයි එක ශික්ෂාවක් ලැබුණයි කිව්වා. මං අහුව මොකද්ද? සුරාපානය. මං කිව්වා හොඳයි මේ වෙලාවට බිව්වේ නැත්තම් ඒක මැරෙනවා ගාබොඩේ. හීතලේ. ඉතින් හොඳයි. ඒ නිසා ඒවා නිසි විදියට යොදා ගන්නවා නම් ඒ නිසි ආකාරයේ මේ කිසිම ප්‍රශ්නයක් නෙමෙයි මේ අඟුලිමාල රහත් වෙච්ච ශාසනයක් තියෙන්නේ අඟුලිමාල රහත් වෙච්ච ශාසනයක් තියෙන්නේ ඒ නිසා හුදෙක් පුංචි පුංචි දේවල් වලට මේ අපේ අය පැහැදිලා ඇති වැඩක් වෙන්නේ නැහැ හාමුදුරුවෝ බිම්බලන් යනවා පැහැදිලා වැඩක් වෙන්නේ නැහැ මට නම් හාමුදුරුවෝ පියාඹල ගියත් කමන්නේ නැහැ ප්‍රඥාව තියනවා නම් ප්‍රඥාව නැත්තම් බිම බලාගෙන නෙවෙයි බඩගගා ගියත් වැඩක් නැහැ ඒ නිසා මොන විදිහකවත් ඒ නිසා බලන්න බෑ ඒ නිසා මේ ප්‍රඥාවන්ත පුජ්‍යලයා කියලා කියන්නේ හරි අසිරිමත් පුජ්‍යලෙක් ඔයාටන්ට ප්‍රඥාව වඩා ගන්න පුළුවන්. ඒකට තියෙන්නේ චින්තාමය ප්‍රඥාව. එහෙම නැත්නම් හිතීමේ ගුණේ වැඩි කරන්න ඕන. ගුවන් යානය කම්පියුටර් එකක් නිෂ්පාදනය වුණේ ඇයි කියලා මගෙන් ඔබෙන් ඇසුවොත් ඔබ දෙන උත්තරේ මොකද්ද? ඒ මිනිස්සුන්ගේ හිතීමේ ගුණය වැඩි. හැමදාම හිතනවා මේ ප්‍රශ්නෙට මේක මෙහෙම කරන්න, මේක මෙහෙම කරන්න, මේක මෙහෙම කරන්න, මේක මෙහෙම කරන්නේ කොහොමද? ඒ නිසා අද නව නිර්මාණ ලෝකෙ බිහි වෙනවා. ඒ වගේම තමයි නිවන් මාගෙත්. ඈ මේ නිර්මාණ ඔක්කොම ඇති වෙන්නේ නිවන් මාගත් එහෙමයි. නමුත් පිළිගන්න සද්ධාවන්ත අදහන පිටසකට නිවන් දකින්න බෑ. ඒගොල්ලන්ට පුළුවන් සාස්ත්‍රුන් වහන්සේ ශ්‍රේෂ්ඨයි, මම ඔබගේ පාපිස්සක් ශ්‍රාවකයෙක් කියලා හැමදාම එක තැනට වෙලා පොල් බූරුවෙක් වගේ ඉන්න. තේරුණා? ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන සද්ධාවන්තයන්ට. ඒ නිසා අපිට ඉතාම අවශ්‍ය කරන පිරිස තමයි ප්‍රඥාවන්ත පිරිස. ඒ නිසා තිරක් දකින්න, ඉමක් දකින්න, ඉම තියෙන්නේ මෙන්න මේ සද්ධර්මය තුල. ඉම තියෙන්නේ සද්ධර්මය තුල. මම ඔබට නෙමෙයි සමහරලාට මේ සමහර වචන වලින් කතා කරන්නේ ඔබේ මනසට. දැන් කම්මැලි හරක් ඉන්නවනේ. එහෙම යනවා යන්තම් අඩිය තියලා. එතකොට මොකද කරන්නේ කරත්තකාරය? පොඩි කෙවිටින් තට්ටුවක් දානවා. දැම්මහම මේ කරත් එක අරේ తీරුව කියලා මතක් වෙන්නේ. එතකොට අරක ඇදගෙන දුවනවා. ඒ වගේ තමයි සමහර වෙලාවල් වලට අපි වැත්තන්ව රිදවන්නේ ඔය දින තුවාලේ සනീപ වෙන්නම තමයි. තුවාල රිද්දන්න නැතුව වෙදකම් කරන අය ඉන්නෝ, ඉතින් තුවාල සනീപ වෙන්නේ නැහැ. ඒසා අපි ඔබේ මනස රිදවන එක වෙලාවක, හැබැයි ඔබ මනස මගේ කියලා හිතාගෙන ඉන්න එපා. ප්‍රඥාවන්තයෝ ඒ රිදවන තරමට නැකිටිනවා ජීවිතේ. අඥානය රිදවන තරමට වැටෙනවා. ප්‍රඥාවන්තයෝ අභියෝග එන්න එන්න නැගී හිටිනවා, ක්‍රමවේද හොයනවා. හයියෙන් හුලඟක් ගහගෙන එන්න ඒ හුලඟෙන් බේරෙන්න ක්‍රම උපාය හොයනවා, ක්‍රියා කරනවා. ඒ වගේ තමයි ප්‍රඥාවන්තයා මේ ධර්මයේ හමුවේ මේ අභියෝගයක් හැටියට බාර අරගෙන ආයි ටික වෙලාවක් ඉඳගෙන මේ හිරු සඳු පායන් නැහැ කියලා කොහෙද කිව්වේ කියලා, තැන කොහෙද කියලා අහන්න. දැන් මේ පල්ලෙහා කියලා තියෙනවද දැනන්නේ නැහැ කියලා. තැනක් නැත්තම් ඉතින් එහෙම තැනක් නැති තැනකුත් තියනවාද හාමුදුරුවනේ කියලා. ඉතින් ඒක අපෙන් අහන්න එපා, ඒක ඔබේ මනසෙන් අහන්න. නะ එහෙනම් තමන්ට පොඩ්ඩක් එවිද ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඒක පිහිටන් නැති තැනක් කියලා කියන්නේ මේ මොකක්වත් නැති නිසාද කියලා හිතන්නද? මේ එකක් ගන්න එපා. මේ ඔක්කොම ටික එකට සම්පින්දණය කරා. කසායත් සම්බන්ධ ඔක්කොම ටික එකට දාලා එකට සම්පින්දණය කරලා එකවර හිතන්න. මේ කොලේ තියාගන්න ඔබ නොමිලේ දෙන්නේ තියාගෙන මේ ඔක්කොම ටික සම්පින්දණය කරන්න කොලේ බලන්න. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මම වරක් හිතුව තේරුන්නේ නැහනේ, දෙවරක් හිතුව තේරුණෙත් නැහනේ. මට ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. තේරෙනකම්ම හිතන්න. දහස් වාරයක් නැහැ. ඒක කෝටි වාරයක් දෙවිය හැකේ. කෙනෙකුට දෙවාරක්ද විය හැකේ. තවත් කෙනෙකුට එක්වරද වෙන්නත් පුළුවන්. මේ සියල්ල සම්පින්දණය වෙන්නත් කලින් එක කරුණක් නිසාම අවබෝධ වෙන්නත් පුළුවන්. මේ කරුණ ඔබේ මනසට එක් කරන්න ඔබේ මනස තුල තියෙන අවිද්‍යාවර ජීවත් වෙන්න බැරි කමක් ඇති වෙනවා. දෘෂ්ටිවල, සංකල්පවල, කෙලෙස්වල, අරමුණුවල, වේදනාවන්වල මමත්වයේ ජීවත් වෙන මනසට මේක විසනාසකය. මේ ධර්මයේ විසනාසකය. මමත්වයට ඇලුම් කරන මමත්වයේ වින්දනයේ ඉන්න කෙනෙකුට මේ ධර්මයේ ප්‍රසන්න වෙන්නේ නැහැ. ඇයි? එයාගේ මන, එයා දැනෙන විදිය හරි කියලා, එහෙම නැත්නම් මනසේ ඇති වෙන වින්දනාත්මක ගුණය හරි කියලා, මනසේ ඇලිලා මනසේ තියෙන දුක සැප සාරයේ විඳ විඳා මේ මමේ මේ මගේ ආත්මය කියලා තදින් ගත්ත කෙනෙකුට මේ භාවනා වැඩසටහනක්වත් රසවත් වෙන්නේ නැහැ. මනස කියන එක සතුටක් දුන්නත් දුකක් දුන්නත් මේක හරි හොල්මන් ගුහාවක් කියලා තේරුම් ගත්ත හිට තමයි මේ ධර්මයේ තියෙන්නේ. දුක දුන්නත් සතුට දුන්නත් මනස කියලා කියන්නේ හොල්මන් ගුහාවක්. හොල්මන් ගුහාවක් කියන්නේ කොයි පැත්තෙන් යකෙපණිද දන්නේ නැහැ. දැන් හොල්මන් ගුහාවල් වල ගිහිල්ලා තියෙනවා නේ. හරි සැකේ යනවා නොසිතූ තැනින් හව් කියලා වයින්නවා යකේ. ඒ කියන්නේ ජීවිතේ මොන කොයි වෙලාවක කොයි තැනකින් දුකක් පැමිණේද, පීඩක් පැමිණේවිද කියලා දන්නවද? දන්නේ නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ලාභ අලාභ යසායස නින්දා ප්‍රසංසා සැප දුක ඕන දෙයක් කොහෙන් පයින්ද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා ඉතින් මනස කියන්නේ හොල්මන් ගුහාවක් කිව්වම හරි. ඒ නිසා අපේ පින්නතුන් මේ ගම්බීර ධර්මයේ තේරුම් ගන්න වටහා ගන්න හැමතිස්සෙම මේ කරුණු ගැන ඔබ අවධානයෙන් යොමු කරලා බලන්න. දැන් ටික වෙලාවක් හොයන්න බලන්න ඒ විමර්ශනය කරන වෙලාවන් වලදී හරි හිරු සඳු නැති හොයාගෙන යනවා. ඒකෙන් අදහස් කරන කාරණේ අපි කිව්වා ආලෝකය සහ අන්ධකාරය, රැය සහ දහවල නැති. ඔබ හොයාගෙන හොයාගෙන යන්න ඔබට හමු වෙයි. කොලාවකදී අසිරිමත් විදියට ඔබට හමු වෙයි. ඒකට පැමිණෙන්න බැරි තැන කොහෙද ඒ තැන තියෙන්නේ කියලා හොයාගෙන හොයාගෙන යන්න. ඈ ආයතනෙ නික්මීමකුත් නැහැ. එතන සිටින්නත් බැරි තැන. එතන අතුරුදහන් වෙන්නෙත් නැහැ එතෙන් ගියහම. නැවත නැවත උපදින පවතින වෙනස් වෙන ස්වභාවයකුත් නැහැ. ඒ තැන කොහේද පිහිටලා තියෙන්නේ කියලා තැනක් කියන්න බෑ. මොකද්ද මේකේ තේරුම? මේක අරමුණු කරන්න බෑ. අරමුණු කරන්න බැරි දෙයක්. මොකද්ද මේ අපි අරමුණු කරන සීමාව තුල නම් නෙමෙයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ අපි අරමුණු කරන්නේ නැති සීමාවක් ඔස්සේ වෙන්න ඕන. එහෙනම් නිවන කියන්නේ මෙන්න මේකයි කියලා අපි හිතාගෙන ගියොත් නම් නිවන් දකින්න බෑ. නිවන කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැති දෙයක් අපි හොයාගෙන යනවායි කියන මට්ටමේ ඉන්න ඕන. සමහර අය ඉතින් ඉන්නවා නිවන කියන්නේ මේක. ඇති වෙනව නැති වෙනව ඕකනේ නිවන කියන්නේ. ආ. පවතිනවා. ඒ එහෙම නිවනක් නෙමෙයි. නිවන කියන්නේ හරි හිස් දෙයක්. වහම ඒක එතකොට හිස් දෙයක් නේ හොයන්නේ නිවන නෙමෙයි. දැන් ගවේෂකයෙකු පරේෂකයෙකු මේ වෙනතුන කවමදාකවත් එයාට අන්තගාමී පුජ්‍යලයක් වෙන්න බෑ. සංකල්ප තියෙන පුජ්‍යලයක් වෙන්න බෑ. දැන් දාර්ශනිකයෙකුට ආගමක් නැහැනේ. එයාට කොතන කියලා තිබ්බත් සත්‍ය, එයා සත්‍ය සත්‍ය විදියටත් අසත්‍ය අසත්‍ය විදියටත් හොයන පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකේ අන්‍යාගමිකයන්, ඒ වුණාට ඔවුන් දාර්ශනිකයන් නිසා ඔවුන් කිව්ව මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම වචන ටික තියෙන්නේ බුදුරජාණන් වහන්සේලා ළඟ. අපේ බෞද්ධයෝ ටික අහසේ මල් වරුසාවයි පොළොවේ මල් වරුසාවයි කී කියා සාදු කී කියා ඉන්නවා. නිවන් පුරේට යන එකම මඟ කියලා මාසිකර සැරයක් හාමුදුරුවෝ කෙනෙකුට කන්න ටිකක් දීලා පින් අනුමෝදන් කරන කට අරගෙන බලාගෙන ඉන්න ඕන. දැන් නිවන් පුර සුමනාසු ජාතා පත්මා යසෝදරා ළඟට යන්න කියලා. යයිද? ඈ කන්න ටිකක් දීලා මහා ලොකු බලාපොරොත්තුවක් ඇති කරගන්න බෑ. මේක සාමාන්‍ය දෙයක්. ජීවිතේ ආහාර වේලක් සමන බ්‍රාහ්මණයන්ට ලබා දීම කියන එක ඕගොල්ලන්ට නිවනක් ඇතත් නැතත් අපායේ ගියත් දිවි ලෝකේ ගියත් යුතුකමක් තමාගේ සමාජය තුළ ඉන්න පූජකයාට සැලකීම. ඕනම සමාජයක ඕනම ආගමක ඒක කෙරෙනවා. ඉතින් ඒකේ ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. සිල්වත්කම තියෙන්න ඕන දර්ශනය තුළ, හදවත තුළ, මනස තුළ. ඒ කියන්නේ තමන්ගෙන් ලෝකයට අවඩක් නොකරන තැන. තමන්ටත් අනුන්ටත් හිත විනිස ක්‍රියා කරන තැන. එතන තියෙන්නේ මොකද්ද? සිල්වත්කම. එහෙම නැතුව රෙදි කෑලි පුරව ගත්තට, පුංචි පුංචි ප්‍රතිපත්ති දෙකක් තුනක් කරගත්තට ඒව සිල්වත්කම් නෙමෙයි. ඒව සිල්වත්කම් නෙමෙයි. දැන් කෙනෙක් මස් මාංශ කන්නේ නැතිව ඉන්නවා ඇලර්ජි වෙන නිසා. එතකොට ඒක සිල්වත්කමක්ද? සිල්වත්කමක් නෙමෙයි. සමහර අය රෑට කන්නේ නැහැ, බඩේ කැක්කුමක් හැදෙනවායි කියලා, හරි බඩ පුරව දානවායි කියලා රෑට කන්නේ නැහැ. එතකොට ඒක සිල්වත්කමක්ද? නැහැ. හොඳයි, නීතියක් වමුණවල රෑට කන්නේ නැහැ. එතකොට ඒක සිල්වත්කමක්ද? නැහැ. කොමුකක් කරන නීතියක් නිසා රෑට ගන්න එක සිල්වත්කමක් නෙමෙයි, ඒක විනයක්. කොයි මාතේ දැනකට ඇවිල්ලා ඒක විනයක් බවට පත් වෙනවා. මේ එයාපෝට් එකත් අපිට සිල් සමාදන් කළාද තියෙන්නේ? සිගරට් බීම තහනම් කියලා නේ? ගාලා දෙනවද? ශික්ෂාපද සමාදන් කරනවද? ඒක නීතියක්. නීතියක්. ඒ නිසා නීති සිල්වත්කමයි කියන්නේ දෙක. සිල්වත්කම කියන්නේ සීලය හෙවත් එහෙම නැත්නම් සමාහිත බව, එහෙම නැත්නම් සංසුන් බව, දැහැමි බව කියන එක තියෙන්නේ. ඒක තියෙන්නේ වාචික, මානසික ක්‍රියාවන් තුල තියෙන විශේෂයෙන් චේතනාව ඔස්සේ. සිල්වත්කම තියෙන්නේ චේතනාව ඔස්සේ තියෙන්නේ. එහෙම නැතුව පිටින් නෙමෙයි. තොරව, දෘෂ්ටි වලින් තොරව. චේතනාව ඔස්සේ තියෙන්නේ. ඇයි එනකොට බණින්නත් පුළුවන් යහපත් කෙනෙක්. කෙනෙකුට හොඳ කියන්නත් පුළුවන් අයහපත් කෙනෙක්. එතකොට අයහපත් කෙනෙක් හොඳ කියන එක වැදගත්ද අපිට? වැදගත් වෙන්නේ නැහැ. එතකොට යහපත් කෙනෙක් සමහර වෙලාවට අපිට බණින එකත් දොස් කියන එකත් ඒක හොඳයි. ඒක තේරුම් ගන්න ලොකු අදහසක් තියෙන්න ඕන. සමහර දරුවන්ට ඕක තේරෙන්නේ නැහැ, මව්පියෝ ඇයි මෙහෙම බනින්නේ කියලා නේ. ඒගොල්ලන්ට ඒක හැගියාවක් තිබ්බනම් මේ අම්මා තාත්තා කියන්නේ හරි තමයි මේ ඉන්නේ මම මේව කරන්න ඕන කියලා යන උණින් ඒක තේරුම් ගන්නවා. සමහරලා නෝනලාට තේරෙන්නේ නැහැ මොකද තමන්ගේ මහත්තයා දොස් කියන්නේ බනින්නේ කියලා. ඒක තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕන. සමහර මහත්තුරුන්ට ඕක තේරෙන්නේ නැහැ මොකද තමන්ගේ නෝන මෙහෙම මෙහෙම කෑ ගහන්නේ කියලා. ඒක තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕන නේද? ස්වාමීන් වහන්සේ මෙහෙම කියන්නේ ඇයි කියලා තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඒකට කියනවා ප්‍රඥාවන්ත බව කියලා. ජීවිතේක මෙලෝ වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දහම් මගක් පින්නතුන්ට හමු වෙලා තියෙනවා යන්න. ඒ මග අතිශය දුර්ලභයි. මේ ලෝකයේ මිනිස් ප්‍රජාව තුලත් මේ වෙනකොට අත් දුර්ලභයි. සසරත් අතිශයම දුර්ලභයි. මේ මොහොත ඔබට මග හැරුණොත් මට කියන්න බෑ ඔබට අහවල් යුගයේදී, අහවල් කාලයේදී ධර්මය හම්බ වෙයි නැති වෙයි කියලා. ඒ නිසා ඔබ මුළු මහත් ජීවිතේම ප්‍රමුඛ කාර්ය බවට පත් කරගන්න නිවන් දැකීම, එහෙම නැත්නම් සත්‍ය අවබෝධ කිරීම. ඔබ යම් කැපවීමක් කරන්න ඕන. නමුත් ඔබ උපාධියක් දරුවා නම් ඒ උපාධිය ගන්න කරපු කැපවීමෙන් හතරෙන් එකක් හොඳටම ඇති. ඔබට නිවන් දකින්න පුළුවන්. හැබැයි උපාධි කෝටියකට වැඩි වටින එකක්. උපාධි තියෙන මතකෙන් ලියලා දෙගත් ඒවා. යම් යම් සීමා සහිත කරුණු ටිකක් මතක තියාගෙන ලිව්වා, ලියලා ගත්තා. මතකෙන් ගත්ත ගන්න මේක ප්‍රත්‍යක්ෂ දර්ශනයක්, ඇසක් උදා වෙනවා, සදහම් ඇස උදා වෙනවා. මුළු මහත් ලෝකේම ඕනම කාරණයක් ළඟට ගියහම ඒ කාරණේ තියෙන ස්වභාවය මානසික කාරණයක් ස්වභාවය, ඒක තමන්ට තේරෙන වැටහෙන ඇත්තක් ස්වභාවයක් වෙනවා. ජීවිතයේ සසර කවදාවත් අපාගාමී නොවෙන්නට සසර සැරිසරන්නට කැමැති පරිදි ජීවිතයේ රතයක් මේ නෙලවාගෙන පදවාගෙන යන්න පුළුවන් මට්ටමට තමන්ගේ අතට ගන්න. ඔය ජීවිත ඕගොල්ලන්ගේ කියලා ඕගොල්ලෝ හිතාගෙන හිටියට ඕගොල්ලන්ගේ නෙමෙයි ඔය ජීවිතය. ඔව මාර්යාගේ ජීවිතේ ඕගොල්ලෝ හිතන්නේ ඕගොල්ලන්ගේ කියලා. අර කුකුල් ගූඩුවක ඉන්න කුකුල්ලොත් හරි ආඩම්බරෙන් ඉන්නේ. දැන් ළඟින් ගියාම කොක් කියලා හොඳට බලනවනේ කුකුල්ලෝ හරි ආඩම්බරෙන් ඉන්නේ. අපිට කණ්ඩාම් වෙනවා, මේවා කරලා දෙනවා, ෆෑන් දාලා දෙනවා නේද, වෙලාවට වතුර හම්බ වෙනවා. මොකටද හදන්නේ? මරන්න. ඒ නිසා ඔය ඇත්තොත් කුකුල් ෆාම් අයිතිකාරයගේ කුකුල් කූඩුවක ඉන්න කුකුලෙක් හා සමානයි මාර්යාගේ කූඩුවේ ඉන්නේ. ඔය ඇත්තන්ට ඔය දෙන දේවල්, ඔය ඉන්ද්‍රියන් පහෙන්ම දෙන දේවල් දීලා දීලා පෝෂණය කරලා ඇදගෙන යන්නේ කොහටද? මරණයට ඇදගෙන යනවා. එහෙමත් නැත්නම් සංසාරයට ඇදගෙන යනවා. එහෙමත් නැත්නම් සිතේ ස්වභාවික ගලාගෙන යෑම තියෙන අපායට, අපායට ඇදගෙන යනවා. ඔය විවෘත මිනිස්සු කියලා යාතියක් බිහි වෙන්නේ හිත හොඳ මිනිස්සු කියලා. ඒ මිනිස්සු ඉබේට ඇදගෙන යන්නේ අපායට. ඈ ඒ හිතට ඕන විදිහේ වැඩ කරන්න පටන් ගත්තොත් එහෙම යන්නේ අපායට. එනිසා ප්‍රඥාවෙන් විමසා බලා තමයි ක්‍රියා කරන පිරිසක් බවට පත් වෙන්න ඕනේ. දැන් හිත රිදවන් නැති විදියටම තියාගන්න උත්සාහ කරගන්න පිරිස ඇති, හිත රිදිනවට කැමති නැහැ. එහෙම බෑ. මේ නිවන් මාර්ගයට හිත යොමු කරගත්තාම පින්නතුනේ හිතේ ඇති වෙන එක ස්වභාවයක් පෙන්වල දීලා තියෙනවා. දියෙන් ගොඩට ගත්ත මාළුවෙක් වගේ වෙනවා කියලා. මාළුවට පුරුද්ද දියනේ. ඒ වගේ හිතට පුරුදු මොනවද? කෙලෙස්. කෙලෙස් ගංගාවේ පීනන්නයි හිත කැමති. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, රාග, මදමාන, ඊර්ෂ්‍යා දුන්නාම හම්මෝ හරි සන්තෝෂෙන් බාරගන්නේ. දැන් මීට වඩා ජනප්‍රියෝ වික්මණින් පතුරවන්න පුළුවන් ද්වේෂය පින්නතුන් ළඟ ඇති කරන්න වැඩපිළිවෙලක් කරනොත් කළොත් පිනතුනේ මේ සමාජය තුළ ඉක්මනින් පතුරවන්න පුළුවන්. අය මොකද ලේසියෙන් අවුස්සන්න පුළුවන් ගුණයක්නේ මිනිස්සෙක් ළඟ තියෙන ද්වේෂය. ඒ විප්ලවකාරයෝ එහෙම කොහොමද ඈත ඇති කරන්නේ? තමන්ගේ පංච ඉන්ද්‍රියන්ගේ තියෙන අවශ්‍යතාවයන් පිළිබඳව මුල් කරගෙන අනිත් කෙනා කෙරෙහි ද්වේෂය ඇති කරනවා. ඉතින් ද්වේෂය රස විඳින්න කැමති කට්ටිය මොකද කරන්නේ? අරකට එකතු වෙනවා. එහෙම නැත්නම් මලාපොරොත්තු වරොන්දු දීලා ලෝභය ඇති කරන, ලෝභයට කැමති කට්ටිය එකට එකතු වෙනවා. ඒක තමයි තියෙන්නේ. නමුත් පින්නතුන් අහලත් නැති, පින්නතුන් ළඟ ඇත්තෙත් නැති, ඒ වගේම පින්නතුන් ළඟ අවදි කරන්නත් බැරි ගුණයක් තමයි නිර්වාණ ගුණය. අතිශයින්ම ප්‍රඥාවන්තයන් ළඟ පමණයි අවදි වෙන්නේ නිර්වාණ ගුණය. අනිත් ගුණය ඕනම සතෙක් ළඟ වුණත් තියෙනවා. දැන් බල්ල ළඟ වුණා ද්වේෂය තියෙනවා. අවසන්න පුළුවන් උසි කිව්වහම දිව්වා. මස් කන්ටක් දුන්නහම වලි ගනලා ආ. දැන් ඒ ගතිය දිනනවා. නේද? ඒ වගේ දිනනවා. දැන් ගේයන් දොරක් යාන වාහන ටිකක් තියෙනවා නම් අම්මා තාත්තලා කසාදයක් හරි දෙන්නේ මේ වගේ දෙනකල. නැත්තම් දෙන්නේ ඈ. එහෙම නැත්නම් ගෑල් ළමයට හරි දේපල ටිකක් තියෙනවා නේද? පිරිමේක් හරි දෙන්නේ. එදින්ද? ඒකත් අර මස් කට්ටි වැඩේම තමයි. වෙනසක් නැහැ ඉතින්. පොඩ්ඩක් වෙනසක් පොඩ්ඩක් අලුත් වෙලා වගේ තිබ්බට ඒක වෙනසක් නැහැ. ඒකම තමයි. අර අනිකු සත්තුන්ගේ ක්‍රියාවලියෙම පොඩ්ඩක් ඉතින් අර නිර්මාණශීලීත්වය මිනිස්සයා කරනවා ඊට වඩා වැඩි දෙයක් නෑ. එසා ඔබ පින්නතුනේ මේට තියෙන කැපවීම සහ වීරිය මීට වඩා ඔබ සිදු කරගත යුතුයි. ඔබ ජීවිතයේ ප්‍රමුඛ කාර්ය බවට යම් දවසක මේ නිවන් මඟපත් කරගෙන තිබුණොත් ඔබට නොබෝ කලකින් ඒ බොහෝ දුර නොවන අමා මහ නිවන දකින්න පුළුවන්. සසෝය සාදු කියන අය ළඟ මේ ප්‍රාර්ථනා විතරක් නම් දෙවිල මදි. අදිෂ්ඨානෙ තියෙන්න ඕන. ඒකට කියනවා සතර සම්‍යක් ප්‍රධාන වීර්යය තියෙන්න ඕන. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. මම මේක තේරුම් ගන්නවා වටහා ගන්නවා. එහෙම නැත්නම් හාමුදුරුවන්ගෙන් මම මේක අහගන්නවා කියලා නම් හිතාගන්න එපා. මම මේක ඔයාලාගෙන් හරි අහගන්න ඕන හාමුදුරුවන්ගෙන් කියලා. උත්තරේ එතකොට මට කියන්න පුළුවන් නෑ මෝටෝ. එතකොට උත්තරේ මේකයි කියලා මම දන්නවනේ. එහෙම එකක් නෙමෙයි මේක. අහගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක තමන්ගේ ජීවිතේට දැනෙන්න ඕන දෙයක්. මේ නිර්වාණය මේ කියපු කරුණු ටික ඔබේ ජීවිතේට දැනුණොත් තමයි වැදගත්. තමන් කෙනෙක් නෙමෙයි. තමන් සංකල්පයක පිහිටපු කෙනෙක් නෙමෙයි. දෘෂ්ටියක පිහිටපු කෙනෙක් නෙමෙයි. ඈ ස්ථාවරයක පිහිටපු කෙනෙක් නෙමෙයි. අරමුණක පිහිටපු කෙනෙක් නෙමෙයි. ඈ මම රාත්‍රියේ හරි දහවලේ හරි ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. මල් ළඟ තියෙන්නේ නිවන් ආලෝකයේ තියෙන කියලා. ඉතින් මූලික දර්ශන සම්පත්තිය මුලින්ම පහළ වෙනවා. ඒ දර්ශන සම්පත්තිය අවදි වෙනකොට බොහොම සැනසෙලිදායකයි. ඉතින් පොඩි පොඩි ප්‍රශ්න ඉතින් මුලින් තියෙනවා. මොකද හේතුව? ඔක්කොම ගෙලෙත් නැති වෙන්නේ නැති තුනයි නැති වෙන්නේ. මොනවද? සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරමාංශය. දැන් මල් ළඟ බැලුවොත් වෙනතුන් හොයාගන්න බැරි මේ තුන විතරයි. අනිත් ඒවා නම් තියෙනවා. අනිත් ඒවා තියෙනවා. ඒ මට්ටම් වලට දියුණු වෙන්නේ. ඒ නිසා වෙන වෙන සීල්ලනම් මනම් හොයන්න එපා. මේ තුන තියෙනවද කියලා හොයාගන්න එතන එච්චරයි. අන්තගාමී නෑ. දැන් බලන්නකෝ මම දේශනා දැන් 17ක් තියෙනවා. එකක පැය 8ක් 6ක් 7ක් තියෙනවා. 8ක් විතර තියෙනවා දේශනා. ඒ දේශනා ටික ඔක්කොම සම්පින්දණය කරලා බලන්න මේව එකකට එකක් නොගැලපෙන පටලවුම් සහගත ඒව දේවල් මම කියලා තියෙනවද කියලා. මේ බොරුවක් කියන්න බෑනේ. කටපාඩම් කරගෙන මෙච්චර කියන්න බෑ මේක. නොබෙදී දියල්ලක් ගලාගෙන හැලෙන්නාසේ වෙනසක් නොවි මේක කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසා. දැන් එහෙනම් හනික ගෙදර ඉන්න භූතයයි ලව ගන්න දානයක් දෙන්න ඕනේ කියලා කවුරුත් හිතන්නේපා. සමහර කට්ටිය එකනේ පොඩ්ඩක් සීලයක් ගුණයක් වා කරඥානයක් තියනවා කිව්ව හිත හිතපු ගම දානයක් දීලා ගොඩ යන්න හදනවා. එහෙම ගොඩ යන්න පුළුවන් කම එහෙම යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුවරුට උපස්ථාන කළාට වැඩි අවුරුදු 100ක් මෙන්න මේ නිවන් මඟ තේරුම් ගන්න උත්සාහ කිරීම බුද්ධ උපස්ථානයකට වැඩි බල සම්පන්නයි කියලා ලෝතුරා බුදුවරුම දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ දේ ඇයි ඔබ නොකරගන්නේ? ඔබ හිතනවද මේ කඩින පින්කම් 10000ක් කළත් බුද්ධ උපස්ථානයක බලය ගන්න පුළුවන් කියලා? බෑ, ගන්න බෑ. උපස්ථායක දනදුරක් හම්බෙන්නෙත් නැහැ ලේසියෙන් කෙනෙකුට. හම්බුණත් ඒ ඒ ඒ බලය ඇති කරගන්නත් බෑ. මෙහෙම තියෙනවා. ඒ නිසා හාමුදුරුවෝ කෝටි ගානකට දන් දුන්නට වැඩි පින් සිද්ධ වෙනවා. හැබැයි කඩන පින්කම් කරන්න ඕනේ. නැත්තම් බාර ගන්න යන්නේ නැතිව. ඒව කරන්න ඕනේ. ඒක පිනද පවද මොකක්වත් නෙමෙයි. ඒක කරන්න ඕනේ. ඒක අපේ යුතුකම. දැන් මං අහන්නේ මව්පියන්ගේ උපස්ථානයේ සැලකිල්ල පින් කර පින් තියෙන්න ඕනද ඔක? මේ අවශ්‍ය වෙලාවකදී අවශ්‍ය දෙයකට උදව් කරන්න ඒක මානව ගුණයක්. ඒක මිනිස්සුන්ගේ ඇඟවල් වල ඉබේම තියෙන්න ඕන දෙයක්. ඒක තිරිසන් සතුන් ළඟ තියෙන දෙයක්. ඒක අමුතු දෙයක් නෙමෙයි. අමුතුයි මේ ආගමෙන් උගන්වන්න ඕනේ. පව්පින් තේරෙන තමන්ට රිදෙනවා වගේ අනුන්ට රිදෙනවා, අනුත් අයටත් වේදනාව වගේ මෙහෙම තේරෙනවා කියලා තේරෙනවා. ඒ නිසා පින්නතුන්ට අර නොයේකුත් දේවල් පව් වලින් ඈත් වෙලා පින් දේවල් කරන්න කියන වගේ දේ වචන මන් නිතරම නොකියුවට මේ ගමේ මේ මේ ගමම්මගේ ගමන් කරන කෙනා තුල නිතති ජීවිතේ දාන සීල භාවනා කියන දේවල් උදා වෙනවා බොහොම විද්‍යානුකූලව බොහොම විද්‍යානුකූලව ඒ කරුණු කාරණා සිදු වෙනවා මේ ගමම්මගේ යන කිසි කෙනෙක් කාටවත් වෛර කරන්නේ නැහැ කිසිම දෙයක් විවේචනය කර කර ඉන්නේ නැහැ කිසිම භාවනාවක් විවේචනය කරන්නේ නැහැ මොකද මෙයාගේ ගමම්මග තමයි ඇලීම් ගැටීම් දුරලීම. එයාට තියෙන්න බෑ අර පන්සල හොඳයි මේ පන්සල නරකයි අර පන්සල මෙහිමයි මේ පන්සල මෙහිමයි අර හාමුදුරුවෝ හොඳයි එහෙම තියෙන්න බෑ. එතකොට ඒකට ඒව සංකල්ප ඒක මනස අවුල් කරගන්න දේවල්. ඒවයි අපිට වැඩක් වෙන්නේ නෑ ලෝකේ විනිශ්චය කිරීම බෑ. දැන් එදා මිනිස්සු ගමේ ප්‍රශ්න විතරයි ඔළුවේ දාගත්තේ. දැන් මිනිස්සු මොකද කරන්නේ? ලෝකෙම ප්‍රශ්න ඔළුවට දානවා. දේශීය පුවත් වලින් රටේ තියෙන ප්‍රශ්න දාගන්නවා. ඊට පස්සේ විදේශීය පුවත් ඒ ප්‍රශ්න ටිකක් දාගන්නවා. ඊට පස්සේ ක්‍රීඩා පුවත් ඒකත් දාගන්නවා. ඈ ඊට පස්සේ ඈ ඊට පස්සේ ෆයිනල් කට් ඒකත් දාගන්නවා. දාගත්තට පස්සේ ඔක්කොම ටික මිනිස්සුන්ට වැඩක් තියෙද? නාස්ති වෙනවා සම්පූර්ණ දෙතිස් කතා. නිසා මන් දන්න ඒ කාලේ ඉඳලොත් මට තිබිච්ච දෙයක් තමයි අර අවශ්‍යම රටට දැයට අපිට අවශ්‍ය කාරණයක් නම් බලනවා ඇරෙන්න. එහෙම නැතුව ටීවී බලන්න නම් එපා, විශේෂයෙන් නිවුස් බලන්න එපා. මොකද ඔළුව පරිස්සම් කරගෙන ජීවත් වෙන්න ඕන කෙනෙක් නිවුස් බලන්න එපා. මොකද මට පුළුවන්ද අර රට හරියට බෝම්බ ගැහුවයි කියනෝ මෙහාට රොකට් ප්‍රහාර ගැහුවයි කියන ඉතින් වැඩක් නැහැනේ. ඕවා මම බලපු නේ ඔය නිකන් පෙනිච්චා හදිසිය නැත්තම් බලන්නේ නැහැ වුණාවේ පෙනෙන දේවල් තියෙන. ඉතින් ඒ නිසා එහෙම ප්‍රශ්න විසඳන්න හරි ඒක හරි බලන්න තමන්ගේ ප්‍රශ්නේ විසඳගෙන ඉන්න. දැන් ගොඩාක් දෙනෙක් ඉන්නේ තමන්ගේ ජීවිතේ යුතුයකම් ඉෂ්ට කරගත්ත අය මේ ඉෂ්ට කරලා දීපු අය. දැන් නිදහස් වෙන. දරුවන්ට බොහොම ළඟින් ඒ කටයුතු කරලා දෙන්න ඕන මම හිතන්නේ විවාහ ජීවිතේ දක්වා වගේ කළාම ඇති. ඊට පස්සේ කියනවා දැන් ඔයාලගේ ජීවිතේ දැන් ඔයාලා අපි හිටියත් නැතත් මලත් නැතත් ඕගොල්ලොන්ගේ වැඩ ඕගොල්ලොන්ට සුපුරුදු පරිදි ජය පරාජය දෙක විඳගෙන ඔගොල්ලෝ යන්න ඕන. පරාදත්වේ හරියටම මොකෝ අපේ ජීවිතෙත් අපි හරි වැඩම කරපු අයද? නෑනේ අපිත් වැඩිච්ච අවස්ථා තිබ්බනේ. ඒ ඒ ආයෙ නැගිට එහෙම තිබ්බා. ඉතින් ඒ දේ ඒගොල්ලන්ටත් ඉඳ ගන්න හම්බ වෙනවා කියලා ඒගොල්ලෝ අතහැරලා තමන්ගේ විමුක්තිය කරා තමන් හොයාගෙන යන්නට ඕන. අත්තාහි අත්ත නුනාතෝ. ඒක සම්පූර්ණ ඇත්තක්. ඒක ජීවිතේ වාසියට වෙන වෙන කරුණු වලට යොදා ගන්න එපා. මේ නිවන් දැකීම කියන කාරණේ තමන්ට තමන් පිළිසරණ වෙන්න ඕන දෙයක්. ඒක තම කෙනෙකුට කරන්න බෑ. අපි මග කියනවා, මග ශ්‍රවණය කරනවා නම් ඒ වීරිය ඇති කරගන්න මේ රැය දහවල ඉක්ම වූ ගුණය තේරුම් ගන්න, මේ නොපිහිටි නිවන, මේ අරමුණු කරගන්න බැරි නිවන, මේ වෙනස් නොවන මේ නිවන අවබෝධ කරගන්න, ඒකම තමයි ඔබට තියෙන මිහි පිට ඇති එකම පිළිසරණ බවට පත් වෙන ඒ අවස්ථාවට පැමිණෙන ඕනෑම කෙනෙකුට අදුක්කම සුඛ, දුකක් නොපෙමිනෙන සුඛයක්, අවේදීත සුඛ, විඳින්නේ නැති සුඛයක්, විමුක්ති සහගත සියල්ලගෙන්ම නිදහස් වූ ගුණයක්. ඒ කියන්නේ හිසේ තිබුණු දෙයක් බිමින් තිබ්බා වගේ සුවයක්. හැබැයි අරමුණක් නිසා ඇති වෙන සුවයක් නෙමෙයි. මතක තියාගන්න. දැන් ඔබ ජීවිතේ විඳින ඕනම සුඛයක් තියෙන්නේ අරමුණක් ඇතුව ඔස්සේ. අරමුණක් ඔස්සේ ඔන්න සුවයක් දැනෙනවා. මේ කාරණේ නිසා, මේ හේතුව නිසා, මේ පුජ්‍යලය නිසා කියලා දැනෙනවා. මෙතන අවේදීත සුවයක් දැනෙනවා. ඒ කියන්නේ හිසේ තිබුණු දෙයක් බිමින් තිබ්බා වගේ දැනෙන සැහැල්ලුවක්. දැන් හිසේ තියෙන දෙයක් බිමින් තිබ්බා කියන උදාහරණ ගැඹුරින් බලන්න. හිසේ තියෙන දෙයක් බිමින් තිබ්බාට පස්සේ වෙන මොනවා හරි ගත්ත දෙයක් ගත්තේ නැහැ. ඒ වගේම ඔබේ මනස තුල තියෙන දෙයක් බිමින් තිබනවා මිසක් තව දෘෂ්ටියක් තව ආකල්පයක්, තව සංකල්පයක්, තව කෝණයක්, තව අරමුණක් ගන්නෙ නැහැ. දැන් මෙතන අරමුණු නැතුව ඉන්න තැන. හැබැයි අරමුණු නැතුව ඉන්න ඕනේ කියලා අරමුණක් වශයෙන් ගත්තොත් එහෙම ඒකත් අරමුණක් වෙනවා. දැන් මේ ඔක්කොම සම්පින්නණය කරගෙන මොකද්ද මේ වටිනා කාරණේ කියලා බලන්න. මං සමහර වෙලාවට කියලා ඇති මේක මොකද්ද මේ අපබ්‍රංශය කියලා, හරි කවන්නේ හොයන්න. එතකොට හෙව්වොත් තමයි මේක හම්බ වෙන්නේ ඔබේ නුවණ වැඩිලා කියලා එසේම දේශනා කරලත් තියෙනවා. ඉතින් වෙන කරන් දෙයක් නැති නිසා එහෙම කියන්නේ. මොකද අපිට ඒකාන්තයෙන් අවශ්‍ය වෙන්නේ පැහැදෙන කෙනෙක් නෙමෙයි, විමසන කෙනෙක්. කිං සත්‍ය, කිං කියන්නේ ඉංග්‍රීසියෙන් කිං කියන්නේ රජතුමානේ, මෙතෙන්දකින් කියන්නේ කුමක්ද කියන එක නේද? ඒ නිසා කුමක්ද කුමක්ද කියලා විමසන ගුණය ඔබ තුල පහළ කරගන්න. ඉක්මනින් ඉක්මනින් අදාද අප්‍රමාදයෙන් සම්පාදයේ අදාදම මේ සත්‍ය අවබෝධ කරගන්න. හැම දිනාටම භාග්‍ය වාසනාව සැලසේවා.